එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලේ අපි ලෝකයේත් එක්ක ගනුදෙනු කරුවා. මහින්ද රාජපක්ෂට තිබුණු ලොකුම ප්‍රශ්න තමයි ඉදපාට ප්‍රාග්ධනය තිබෙන්නේ. අපිට ප්‍රාග්ධනය නැති වුණාම අපිට ඒක කරන්න බෑ. හැබැයි ආණ්ඩුව හොඳ සීමුත්තේ කටයුතු කරනවා නම් ප්‍රාග්ධනය තියෙන රටවල් එක්ක සාකච්ඡා කරලා අපිට මේ ප්‍රාග්ධනය ලබා ගන්න පුළුවන්. නමුත් මහින්ද රාජපක්ෂට බැරි වුණා ඒ ප්‍රාග්ධනය ආයෝජන ලබා ගන්න. ඒකට ණය ගත්තා. ඒ ණය හැම සතියක්ම ගෙවන්න ඕන. නමුත් අපේ රටට අවශ්‍ය වෙන්නේ ණය නෙමෙයි ප්‍රාග්ධන ආධාරය.